මේ බරපතල තත්ත්වයට මැදිහත් වෙන්න ගරු කතානායක. අපේ මන්ත්‍රීවරු මේ විදිහට දඩයම් කරන හා මන්ත්‍රීවරුන්ගේ ඥාතීන් දරුවන් සියලු දෙනා දඩයම් කරන මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව හා පාර්ලිමේන්තුවට තර්ජනයක් වූ ක්‍රියාව. පාර්ලිමේන්තුවට තර්ජනයක් මේක. පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන්ට මේ විදිහට තර්ජනය කරාම පාර්ලිමේන්තුවට කටයුතු කරන්න මන්ත්‍රීවරුන්ට එන්න බැරි වෙනවා. ඉතින් මේක හරි බරපතලම අවස්ථාවකට පැමිණ තිබෙන නිසායි ගරු කතානායකතුමාගෙන් යලිත් වරක් ඉල්ලන්නේ. බරපතල තත්ත්වයට මැදිහත් වී ක්‍රියා නොකරොත් ඉතා අමාරු තත්ත්වයක් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂය හැටියට අපට කටයුතු වලදී විශ්වාසයක් නැති විශ්වාසය ඉටු නොකරන වාතාවරණය යටතේ කටයුතු කරන තත්ත්වයට අපිව තල්ලු කරන්න එපා.